මට තේරෙන ටික කියන්න. ඊට වඩා ඔබ වහන්සේට යමක් තේරුණොත් ඔබ වහන්සේ මට කියලා දෙන්න. කැමතිද? එතකොට මම ඔබ වහන්සේට උදව් කරනවා, ඔබ වහන්සේ මට උදව් කරනවා. පුරුෂ ධම්ම සාරතී කියන ගුණය තථාගතයන් වහන්සේලා සියලුම නමට තියෙන ශ්‍රේෂ්ඨ උතුම් ගුණයක්. පුරුෂ ධම්ම සාරතී කියන ගුණය තථාගතයන් වහන්සේලා සංසාරයේ පාරමිතාවක් වශයෙන් පුරලා ඒකේ ගොඩාක් දේවල් වටා ගන්නවා. බෝධිසත්ව කාලේ තුනාසේ දන්නවා පුරුෂයෝ දමනය කරන හැටි. අස්ත්‍යෝ දමනය කරනවා, අලියෝ දමනය කරනවා, මිනිස්සු දමනය කරනවා. රජකම් කරන කාලේ මුළු රටවැසියෝ නුවරවැසියෝ අනිත් රටවල් ඔක්කොම දමනය කරනවා, රජවරු දමනය කරනවා. හැබැයි ඒ බෝසත්වරු කාලෙත් උන්වහන්සේලා ඒ දමනය කරන තැනක එක විශේෂ ගුණයක් තියෙන. ඒක අපි කොච්චර ජාතක කතා බැලුවත් අපිට ඒක තේරිලා නැහැ. අපන්නක ජාතකයේ ඉඳලා වෙස්සන්තර ජාතක වෙනකම් 550ක්ම බලනකොට ඒ හැම ජාතකයක් තුළම තථාගතයන් වහන්සේගේ බෝධිසත්ව කාලයේ මේ පුරුෂ ධම්ම සාරති ගුණේ තියෙනවා. එක සැඟවිලා තියෙන්නේ. විශාල පිරිසක් එක්ක උන්වහන්සේ වෙළඳාම යනවා. වෙළඳාම් කතාවනේ වැඩිපුර තියෙන 550 ජාතකයෙන්. ඉතින් ඒකේ එක කතාවක් අරන් බලනකොට උන්වහන්සේ 500ක් ගැල් අරගෙන 500ක් පිරිසත් අරගෙන උන්වහන්සේ වෙළඳාම යනවා. හැබැයි ඒ කට්ටිය මොනම ප්‍රශ්නාවක් ඒ බෝධිසත්වයා දාලා යන්නේ නැහැ. මොනම හගෙඟකම් තිබුණත් බෝධිසත්වයාට එලා දකින්නේ නැහැ. මොනවා එකක් කිව්වොත් මෙතන නම් මේ තනකොළ ටිකක් තියෙනවා, මෙතන මේ මෙතන අනිවාර්ය වතුර තියෙනවා. ආරම කියලා කිව්වහම බෑ කියන්නේ නැහැ. මේ කාන්තාරේ කොයිද වතුර කියලා තර්ක කරන්නේ නැහැ. තග්ගල ආරනවා එතන. තව ටිකක් ආරම, තවත් ආරම. මහන්සි ඒත් මොනාරි කිව්වහම ඒකට ප්‍රතික්ෂේප කරන්නේ. එතකොට භාග්‍යතුන් වහන්සේ දැන් බුදු වෙලා නැහනේ බෝධිසත්ත්ව කාලේ. එතකොට උන්වහන්සේ කඩු පාවිච්චි කළේ නැහැ. උන්වහන්සේ පොළු පාවිච්චි කරේ නැහැ. සැර වචන පාවිච්චි කළේ නැහැ. කිසිම කෙනෙක් බලාත්කාරකම් කළේ නැහැ. ඉන්සා කළේ නැහැ. ඇයි මේ කට්ටිය උන්වහන්සේට දමනය වුනේ? ඇයි තථාගතයන් වහන්සේට ඒ බෝධිසත්ත්වයන්ට මේ ලෝක සත්‍ය දමනය වෙන්නේ? උන්වහන්සේට ඇයි මෙච්චර ලෙංගතු මිනිස්සු? ලෝක සත්‍ය මොකද්ද කියලා බැලුවාම උන්වහන්සේලාගේ සංගවිච්ච ගුණයක් තියෙනවා. 550 ජාතකයෙන් නැවත කියවල බලන්න. ඒ ගුණය තියෙනවා. මොකද්ද? උන්වහන්සේ ලෝකෙ කිසිම කෙනෙක් දමනය කරන්නේ නැහැ. කේසිට ඒක තේරුන්නේ නැහැ. කේසි සාදු කියලා එක හාගෙන ගියා. කේසි ඒ කතන්දරේ දන්නවනම් කේසි එතන රාත් වෙනවා. පළවෙනි වචන දෙක කියනකොට කේසි රාත් වෙනවා. කතාව කියනකම් කේසි නැහැ එතන. කේසි මහරහතන් වහන්සේ ඉන්නේ. සම්පූර්ණ කතාව කියනකම් කේසි ආගෙන ඉන්නේ. කේසිට ඒක වුන්නේ නැහැ. කේසිගේ කතාව දන්නවද? කේසිගේ කතාව තමයි අස්සපාලනය කරන මිනිසෙක් කේසි. ඒ ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා, ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ, මේ ඔබ වහන්සේ පුරුෂය දමනය කරන්නේ කොහොමද? මේක ලොකු ප්‍රශ්නයක් කේසිට. ඊට පස්සේ කේසිගෙන් අහනවා භාග්‍යතුන් වහන්සේ, කේසි ඔබ මොනවද කරන්නේ? මම අස්සය බලනවා. මං ඕනම අස්සෙක් දමනය කරනවා. කේසි අස්වැය දමනය කරන්නේ කොහොමද කියලා ඇහුවා. මෙයා කියනවා, මං ආදරෙන් කතා කරනවා, ඔළුව අත ගන්නවා, කෑම්බීම දෙනවා. එතකොට අස්වැය දමනය වෙනවා. ඊට පස්සේ මම ඒ අස්වැයට සැර කරනවා, මුරණ්ඩු අස සැර කරනවා, දඬුවම් කරනවා, කෑම්බීම දෙන්නේ නැහැ, කෑම්බීම සීමා කරනවා. එතකොටත් ඒ අස්වැය දමනය කරනවා. සමහර අස්වැය ඉන්නවා ටිකක් හොඳයි, සමහර වෙලාවට කලබලයි. ඒ කට්ටිය ආදරෙන් කතා කරනවා, කෑම්බීම දෙනවා, සමහර වෙලාවට ගහනවා, සැර කරනවා, තරවටු කරනවා. මේ දෙකම තුලින් මම ඒ අස්වැය දමනය කරගන්නවා. හැබැයි භාග්‍යතුන්ස සමහර අස්වැයන නායට අහන්නේ නැහැ. කිසිම දෙයක් කරන්න බෑ. ඒ කට්ටියට මම මේ කරන්න දෙයක් නෑ. අපේ වර්ගයාට ඒක ටිකක් ලැජ්ජාවක් නේ. කේසිට දමනය වෙන්නේ නැති අස්වැය වෙනවා කියලා. ඒ නිසා මම ඒ අස්වැය මරලා දානවා. ඒ අස්වැය මම තියන්නේ ජීවිතුන් අතර. ඒ අස්වැය ගැලපෙන්නේ නැහැ. අපේ වර්ගයාට නිඳාවක්. ඒ නිසා මම එයාගේ ජීවිතේ නැති කරනවා. පින්වත් කේසි තථාගතයන් වහන්සේ මිනිස්සු පුරුෂය දමනය කරන්නේ මෙන්න මේ ආකාරයටයි. මහා කරුණාවෙන්, දයාවෙන් දේශනා කරනවා, අනුකම්පාවෙන්. එතකොට පුරුෂය දමනය වෙනවා. සමහරලාට තථාගතයන් සිංහනාද කරනවා. එතකොටත් මිනිස්සු දමනය වෙනවා. සමහරලාට මහා කරුණාවෙන්ත් කතා කරනවා, සැරින් සැර අවවාදන ශාසනක් කරනවා, සිංහනාදත් කරනවා. එතකොටත් දමනය වෙනවා. සමහර වෙලාවට කේසි සමහර අය දමනය වෙන්නෙම නැහැ. ඒ කට්ටිය මරලා දානවා. මරලා දානවා. ඔබ වහන්සේ, ඔව්. මොකද්ද මරණය? බ්‍රහ්ම දණ්ඩණය. ජීවිත කාලය පුරාම තථාගතයන් වහන්සේ ඇසුරු කරන්නේ. එයාව භාග්‍යතුන් වහන්සේගේ ආශ්‍රයෙන් අයින් කළා දානවා. පිරිනිවන් මංචකයේදී එයාත් එක්ක කතා කරන්න එපා. ඒ බ්‍රහ්ම දණ්ඩනේ දීර්ඝ කරන්න. පිරිනිවන් පෑමට පස්සෙත් ඒ බ්‍රහ්ම දණ්ඩේ ඒ විදිහටම දෙනවා. මරලම දානවා. දැන් මෙතනදී මේ පුරුෂ දමණය කරන ක්‍රමවේදී කේසිට සාපේක්ෂව බුදුහාමුදුරෝ දේශනා කළා. මෙන්න මේහාකයි කේසිට එතකොට තමයි තේරෙන්නේ. කේසිවිගේ අස්ව කතාවෙන් කියන්න ඕනේ. අස්වයන්ගේ රස්සාව තුලින් කියන්න ඕනේ. එතකොට තමයිලු කේසිට දමණය පිළිබඳව හොඳට වැටහෙන්නේ, තේරෙන්නේ. දැන් අපේ ජීවිතය ගත්තාම අපට පුරුෂ ධම්මසාරති කියන ගුණය වඩන්න අපේ චරිතෙට ගැළපෙන ක්‍රමයක් තියෙනවා. හැබැයි තථාගතයන් වහන්සේ කේසිට එතන කියපු කතාව තුලින් එක තැනක් තියෙන එක අභිරාසා. මොකද ඒ අභිරාස කියලා බැලුවාම භාග්‍යතුන් වහන්සේ ඒ බෝධිසත්ව කාලයේ ඉඳලා බුදු වෙනකම්ම හැමදාම මේ පුරුෂය දමණය කළේ, දමණය උනේ කොහොමද කියලා බැලුවාම භාග්‍යතුන් වහන්සේ මේ ලෝකේ කිසිම කෙනෙක් දමණය කළේ නැහැ. ඒක තමයි ඇත්ත. හැබැයි පුරුෂ ධම්ම සාර්ථකයි කියලා ගුණයක් උන්වහන්සේට තියෙනවා. හැමෝම මේ ගුණය කියනකොට ඒක තථාගත ගුණයක් කියලා හැමෝම සාදු කියනවා. හැබැයි භාග්‍යතුන් වහන්සේට කවුරු ශ්‍රාවක හිටියේ නැහනේ. උන්වහන්සේගේ සරණ ගියා, උන්වහන්සේගේ ධර්මයේ සරණ ගියා. හැබැයි තථාගතයන් වහන්සේ කාටවත් අහුවෙලා හිටියේ නැහනේ. බැඳිලා හිටියේ නැහනේ. කිසිම කෙනෙක්ගේ හිතවත්කම් පැවැත්වෙත් නැහනේ. එහෙනම් මොකද්ද මේ පුරුෂ ධම්ම සාර්ථකයේ ගුණය කියලා කියන්නේ? උන්වහන්සේ ලෝකේ කිසිම කෙනෙක් දමණය කරන්නේ නැහැ, සියල්ලන්ට උන්වහන්සේ දමණය වෙනවා. ඕං අභිරාස. මේක යම් කිසි බෝධිසත්වයෙක් දැනගත්තා නම් එයා බුදු වෙන්න කලින් බුදු ගුණ ළඟ තියෙනවා. එයා ඇදගෙනවා. පඳු ගන්න තැනට ගිහිල්ලා එයා දරා උල්වල දෙනවා. හරි ශ්‍රේෂ්ඨයි උන්වහන්සේ. උන්වහන්සේට අපි උදව් කරන්න ඕනේ. එහෙම කියලා හිතනවා. ලෙඩ වුණාම හැමෝම පොලිමෙනවා උපසයි. හරි ශ්‍රේෂ්ඨයි උන්වහන්සේ අපට හරියට උදව් කරලා තියෙනවා. අපි මොනවා කිව්වත් උන්වහන්සේ ඒක අහගන්නවා. තරවටු කෙරුවත් අහගන්න උන්වහන්සේ උදට තේරෙනවා. හැබැයි කවදාවත් තේරෙනවා කියලා මාන්නේ අපෙන් ඇවිල්ලා ආනවා මං කියපු එක හරිද? මොනාරි වරදක් වුණාද? මට සමා වෙන්න. මම මේ දේශනාවේ මොනාරි දෝෂයක් තියනවාද මට පෙන්නලා දෙන්න. මේ තරම් ගැඹුරු ප්‍රඥාවක් තිබිලා අපෙන් ආන උන්වහන්සේ හරිද කියලා මොනතරම් නියතමානීද? මොනතරම් අවංකද? එහෙනම් බෝධිසත්වරු කවදාවත් ලෝකේ පාලනය කරන්න යන්නේ දමණය කරන්න යන්නේ. උන්වහන්සේ සියලු සත්යන්ට දමණය වෙනවා. රාගකි මිනිසයාගේ රාගයට දමණය වෙනවා. ලෝභ මිනිසයාගේ ලෝභයට දමණය වෙනවා. ද්වේෂ මිනිසයාගේ ද්වේෂයට දමණය වෙනවා. ඒ දමණය වීම නිසා අරයට සිද්ධ වෙනවා මෙයාගේ ගුණවලට අර කත්තරින්න. එයාගේ දුර්වලකම ලොකුවට පේනවා. මේ තරම් නියතමානී ගුණයක් තියෙන මේ තරම් ගුණයාපත් කෙනෙකුට මම මේම කතා කරලා අරියන්නේ නැහැ. ද්වේෂය අත්හරින්න සිද්ධ වෙනවා. කිසිම දෙයක් ගන්නෙත් නැහැ, කිසිම දෙයක් ඉල්ලන්නෙත් නැහැ, කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ වගේ මිනිසෙක් ආශ්‍රය කළා මං එකතු කරාම මට මොනතරම් නිඳාවක්ද? එයා එකතු කරන එක අතාරිනවා. මේ ලෝක සත්‍යයේ ලෝභ දේශ මොහ කින ඒ සියලුම දේවල් වල නිදාස් කර ලෝක සත්‍ය දමණය කළේ තථාගතයන් වහන්සේ දමණය වෙලා. දමණය වෙලා කිසිම කෙනෙක් භාග්‍යතුන් වහන්සේ බලාත්කාරකම් කළේ නැහැ. මොනවාරි කිව්වා මේ එයිමයි පින්වත් උපාසකිනේ කියලා ඔළුව ඔළුවල බුදුහාම රා ගන්නවා ඒක. තමන්ගේ ශ්‍රාවකයාට ධර්මාසනේ දීලා බිම වාඩි වෙලා වැඳගෙන බණ අහනවා භාග්‍යතුන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේගේ බණම භාග්‍යතුන් වහන්සේට දේශනා කරනවා මේ තථාගතයන් වහන්සේ කියලා දන්නේ නැතුව. ඒත් භාග්‍යතුන් වහන්සේ බිම වාඩි වෙලා වැඳගෙන ඒක සාදුකීකේ බණ අහනවා. උන්වහන්සේ ලෝක සත්‍යයට දමණය වුණා. ඒ නිසා 31 තලයේම ජීවින් උන්වහන්සේට දමණය වුණා. එනම් පුරුෂ ධම්ම සාර්ථකයේ කියන ගුණය අපි වඩන්න ඕනේ කොහොමද කියලා කිව්වම දමණය කරන්නේ නැහැ, අපි දමණය වෙනවා. එතකොට ලෝකයා අපි වෙනුවෙන් ජීවත් වෙනවා. අදත් භාග්‍යතුන් වහන්සේට බණින්න කෙනෙක් ඉන්නවද? නැහැ. ඇයි? උන්වහන්සේ කාටවත් බණින්නේ නැහැ. අද කොච්චර ආගම් තියනවද? කොච්චර රට රාජ්‍ය බුදුදහමට විරුද්ධද? ඇයි බුදුහාමුදුරන්ට බැනලා එක වචනයක් කියන්නේ නැත්තේ? අන්තර්ජාලේ කිසිම තැනක නැහැ. කිසිම වෙබ් අඩවියක නැහැ. කවුරුත් බුදුහාමුදුරන්ට විරුද්ධව පෙළපාලියන්නේ නැහැ. මොකක්ද හේතුව? බුදුහාමුදුරේ වක් කිසි දෙයක් කාටවත් කළේ නැහැ. එහෙනම් බුදුහාමුදුරෝ මේ ලෝකේ ජීවත් වෙන හැම මොහොතක් ගානේ හැමෝටම දමණය වුණා. පුඩි ළමයින්ට දමණය වුණා. ආලවක යකා ඇවිල්ලා කියනවා එළියට යන්න. උන්වහන්සේ එළියට වඩිනවා. ඇතුළට එන්න. ආයි ඇතුළට වඩිනවා. ඉඳ ගන්නවා. ආයි නැගිටින්න. මේ කරන්නේ අමුදාවේ නීති වාගේ. තථාගතයන් වහන්සේ හැම දෙයකම එකඟ වෙනවා. එතනදි පෙන්වන ලෞතර තථාගතයන් වහන්සේ නමක්. උන්වහන්සේ මොනවද කරන්න බෑ? එක සිතවිල්ලකින් පාලනය කරන්න පුළුවන් නෑ. උන්වහන්සේ පාලනය වෙනවා. අද අපේ ජීවිතයේ පුරුෂ ධම්මසාරති ගුණය නැත්තේ අපි පාලනය වෙන්නේ නැහැ, පාලනය කරන්න යනවා. වැඩ කරන කෙනාට උගන්වන්න යනවා. එයා කියන දේ කරන්න. එතකොට කොහොමද දමණයක් ඇති වෙන්නේ? අපි සරදියල්නේ. සරදියල්ගේ චරිතනේ මෙතන තියෙන්නේ. සරදියල් කිසිම කෙනෙකුට දමණිය වුණ නැහැ. එයා දමණිය කළා. ඒ නිසා අකාලය මිය පරලෝ ගියා. තථාගතයන් වහන්සේ 2600කට කලින් පිරිනිවන් පාලත් අදත් ජීවමානයි. අද දායාමාරට සීනුව වදිනකොට අපි දානි පූජා කරන උන්වහන්සේට. උන්වහන්සේට වළඳන්න බෑ. උන්වහන්සේ පිරිනිවන් පාලා. ඊටත් තථාගත ගෞරවයේ අග්‍ර කොටස මුළු ලෝකෙම උන්වහන්සේට පූජා වෙනවා. ඇයි? උන්වහන්සේ ලෝක සත්‍යයට දමණය වෙච්ච නිසා. ඒ දමණය තුලින් උන්වහන්සේ ලෝකේ ජයගත්තා. මාරය ඇවිල්ලා උන්වහන්සේට ඉන්සා කරනකොට, මාර දූවරල ඉන්සා කරනකොට, ඇයි භාග්‍යතුන් වහන්සේ ඒගොල්ලන්ට වචනයක්වත් කිව්වද? උඹ කීලවත් වචනයක් කිව්වේ නැහැ. එලෙව්වේ නැහැ. අපහාස කළේ නැහැ. උන්වහන්සේගේ ගුණ වලින් අරකට විරුද්ධ වුණ නැහැ. බොහොම අනුකම්පාවෙන් කතා කළා. යථාර්ථය කතා කළා. ඒ ආන ප්‍රශ්නවලට උත්තර දුන්නා. ඒ කියන්නේ මාරයට පවා භාග්‍යතුන් වහන්සේ දමණය වුණා. ඒ නිසා මාරයා භාග්‍යතුන් වහන්සේට දමණය වුණා. මාරයව දමණය කළේ නැහැ. තථාගතයන් වහන්සේගේ තියෙන මහා කාරුණික ගුණය, ඒ දමණය වෙන ගුණය නිසා අර සේරම කට්ටිය මාර සේනාවම බැරි ගැවුණා, දමණය වුණා. යම්කිසි හතුරෙක් අපට ගාන්නෙනවා, පොල්ලක් අරගෙන ගාන්නෙනවා. එනකොටම අපි කියන මාත්‍යා ගාන්න නේද ආවේ? මම දන්නවා මගෙන් වෙච්ච වැරද්ද බරපතලයි. මට ගාලා මදි මාත්‍යා. ඒතුව මේ වගේ වැරද්දක් අසත්පුරුෂ වැඩක් කරලා ගුටි කාලා නම් ඒක මට මදි මාත්‍යා. මගේ අතපය කඩන්න. එතකොට හරි මේ ඔළුවට මේක තේරෙන්න එපාය. සංසාරේ මේ වගේ වැරදි මං හදලා නැහැ. මගේ අඩුපාඩු වලට ගාලා මදි කිව්වා මේ මනුස්සයම මෙච්චර හොඳ මනුස්සයෙක්ද? වරද පිළිගන්නවනේ. මේ මනුස්සයා හැදෙන්න කැමතිනේ. වරදට දඩුවම අවංකවම හිල්ලා හිටිනවනේ. මේ මනුස්සයට ගාලා බෑ. හරි කමන්නේ, මං මේ ගාන්න තමයි ආවේ. මීට පස්සේ ඔක කරන්න එපා. ටිකක් සැරෙන් කතා කළේ මනුස්සයා යන්න යනවා. එනකොට ඔව් මං එහෙම තමයි මීට වඩාත් කරනවා. පුළුවන් දෙයක් කරන්න කිව්වොත් මේ මනුස්සයා ගාන්න නෑ, මරනවා අපිව. ඇයි? අපි එයාව දමණය කරන්න ගියා. එතනදි වැරදුනා. අපි එයාට දමණය වුණොත් එයා ප්‍රශ්නයක් ආනකොටම අපි වැඳලා සමාව ගත්තොත්, අපි ඒ වරද පිළිගත්තොත්, නියතමානිව අපි ඒ වරදට දඬුවම පිළිගන්න සූදානම් වුණොත්, එයාට මෙතන මෙච්චර ගුණ තියෙන කෙනෙකුට ගාලා බෑ. මේ වගේ ගුණ තියෙන මිනිසියෙකුට ගාන්න මම පොල්ලක් අරන් ආවා. එයාට ලැජ්ජයි තෙනවා. බලන්න එයා දමණය වෙච්ච ඇටි. ලෝකයා දමණය කරන්නේ මේ විදියට. පුරුෂයෝ දමණය වුණේ මේ විදියට. තථාගතයන් වහන්සේ මේ ලෝකේ හැමෝටම දමණය වුණා. ආනන්ද ආන්දරයල කියන භාග්‍යතුන් වහන්සේ අද දානෙට වඩින්නපා. එහෙමයි පින්වත් ආනන්ද. භාග්‍යතුන් වහන්සේ දමණය වෙලා. ආනන්ද ආන්දරට හරි සන්තෝෂයි. කොහොමද බුදුහාමුදුරුවෝ ලෞතර බුදු කෙනෙක්. තිස්සයක් තලයේ මුන්නාන්සේට වඳිනවා. ගිහිල්ලා කිව්වම බුදුහාමුදුරේ කහ ගන්නවා. එතනින් යට වචනයක්වත් කියන්නේ. කොහොමද දමණය වෙන්නේ නැටි? තථාගතයන් වහන්සේට මොනවද කරන්න බැරි? ඒ තරම් උන්වහන්සේ ලෝකෙට දමණය වෙච්ච නිසා මුළු ලෝකයේ උන්වහන්සේට දමණය වුණා. එහෙනම් ඉස්සෙල්ලාම අපි පුරුෂයෝ දමණය කරන්න නෙමෙයි ඉගෙන ගන්න ඕනේ. එහෙම ඉගෙන ගත්තොත් එයා බෝධිසත්වයෙක් නෙමෙයි. ඉස්සෙල්ලාම එයා ලෝකෙට දමණය වෙන්න ඉගෙන ගන්න ඕනේ. අධ්‍යාපනය වැඩි නම් ඒ අධ්‍යාපනයට එයා දමණය වෙනවා. දැනුම වැඩි නම් ඒ දැනුමට දමණය වෙනවා. නිලතල බලතල ඉන්න කට්ටියට දමණය වෙනවා. සිව්පසයට දමණය වෙනවා. කමඨාණට දමණය වෙනවා. දැන් මේ විදිහට යා දමණය වෙන්න කුමක් සිද්ධ වෙයිද? ඒ දමණය වෙන හැම දෙයක්ම උන්වහන්සේට දමණය වෙන්න පටන් ගන්නවා. ආදරෙන් කතා කළාම, අනුකම්පාවෙන් කතා කළාම, බගෑපත් වුණාම ඒ කට්ටිය අපට ඒ විදිහටම කතා කරන්නේ නැද්ද? අපි මොනවද දෙන්නේ? ඒකනේ අපට ලැබෙන්නේ. හේතුඵල ධාම ගැන අපි දැන් කතා කරන්නේ නැහැ, ගොඩක් කතා කළා අපි. මොකද හේතුඵල ධාමෙන් වෙන්නේ? අපි කුමක් කරනවද ඒක අපට වෙනවා. කුමක් කරනවද ඒක අපට වෙනවා. අපි කුමක් කියනවද ඒක අපට කියවෙනවා. අපට ඒක ඇයෙනවා. අපි කුමක් දෙනවද ඒක අපට ලැබෙනවා. අපි කුමක් ගන්නවද ඒක අපෙන් ගනු ලබනවා. හේතුඵල ධම කියන්නේ ඕක. එහෙනම් අපි දමණය වුණොත් ලෝකය මොකද කරන්නේ? අපට දමණය වෙනවා. එහෙම තමයි ඵලය හැදෙන්නේ. අපි දමණයක් නෙදුන්නේ. එතකොට දමණයක් අපට ලැබෙනවා. මේක හේතුඵල ධමක් මේක. එහෙනම් ලෝකේ අපි මේ හේතුඵල ධමට අනුව නෙමෙයි පුරුෂ ධම්මසාරති ගුණය වැඩුවේ. ඵලයට සාපේක්ෂව. හැමෝම අපට කීකරු වෙන්න ඕනේ. හැමෝගේ මිත දිනා ගන්න ඕනේ. අපට ඕන විදිහට මේ මිනිසුන්ට එක්ක කටයුතු කරන්න ඕනේ. අපි කියන දේවල් කරන පිරිසක් එකතු වෙන්න ඕනේ. ඒක ලෝකේ කවදාවත් වෙන්නේ නැහැ. සියලු දෙනා කරන කියන දේවල් කරන්න පටන් ගත්තාම අපි කියන දේ කරන මානසිකත්වයට ඒ කට්ටියපත් වෙනවා. ඒක ආයුෂ්මතුන්ට අපි උදව් කරනවා. ඒක ස්වාමින් වහන්සේට අපි උපස්ථාන කරනවා. මාසයක් විතර උපස්ථාන කළා අපි ආනවා ස්වාමීනි මේ අර සෙරප්පු දෙක නිකන් තියන්නේ එක මං ගන්නද අනේ මේක විතරක් නම හොඳ දෙකක් ගන්න කියනවා මේක ලෙදර් මේකත් අරන් යන්න කියනයි අපි ඒ තරම් උන්වහන්සේට දීලා තියෙනවා ජීවිතේ අපි ළඟ තිබිච්ච සියලු දේවල් දීලා හරක ඉල්ලපු ගමන් ඉල්ලන පරක්ක විතරයි උන්වහන්සේ කම්පා වෙනා මේක හැමදාම ඉතින් දැකලා ඇයි කිව්වේ නැත්තේ කලින් කියලා ඉල්ල ගන්න එපාය අර ප්‍රමාද වෙලා කීපෙකට උන්වහන්සේ අමනාප වෙනවා ඒ තරම් දෙන්න කැමති. ඇයි අපි දුන්නාම අපට ලැබෙනවා. එහෙම තමයි හේතුඵල ධම. එහෙනම් අපි දමණය වෙන්න වෙන්න හේතුව දමණය තුලින් වෙලා තියෙන්නේ. එහෙනම් ලෝකයා අපට දමණය වෙනවා. දැන් සිත විසිරෙනවා. කමඨාණි කොටස සිත විසිරෙනවා. සිත විසිරෙනකොට අපි මොකද්ද කරන්නේ? ඒක දමණය කරන්න හදනවා. එහෙම බෑ. මෙතන ඉන්න ඕනේ. ආස්වාසි බලන්න ඕනේ. ප්‍රාස්වාසි බලන්න ඕනේ. නාස්තුඩේ ඉන්න ඕනේ. කයිදියා බලන්න ඕනේ. අනිත්‍යමනේ කරන්න ඕනේ කියලා දැන් යාව දමණය කරනවා. දමණය කරනවා. ලෝකේ කිසිම දෙයක් දමණය වෙන්නේ නැහැ. ඒක අපට තේරෙන්නේ නැහැ. ඇයි? අනිත්‍ය වෙන ලෝකයේ තුල, දිราපත් වෙන ලෝකයේ තුල, ජීර්ණේ වෙන ලෝකයේ තුල මොකද්ද දමණය වෙන්නේ? කිසිම දෙයක් දමණය වෙන්නේ නැහැ. තමන්ව තමන්ටවත් පාලනය කරන්න බෑ. එහෙනම් අපේ 16යි මාස 3 කිති පිට චරුවත් පාලනය කරන්න එපාය. දමණය කරලා තියාගන්න එපාය. ඇයි මේම රැලි වැටුනේ? ඇයි මෙච්චර වයසට ගියේ? නවතින්නේ නැහැ එකක්වත්. කිසිම දයක් දමණය කරන්න බෑ. එහෙනම් ලෝකයේ අපි දමණය වෙන්න පුරුදු වෙන්න ඕනේ. කිසිම දයක් දමණය කරන්න බෑ. ඒ නිසා සියලු දෙයට දමණය වෙන්න අපි දක්ෂ වෙන්න ඕනේ. එතකොට ඒවා නිකන් දමණය වෙනවා. සිත කියන එක පාලනය කරන්න කරන්න, පීඩන කරන්න කරන්න එයා විසිරෙන ස්වභාවය වැඩි. සිතවිලි එනවා. ඒකට දමණය වෙනවා. මොනවා කරන්නද පෙර කරපුවානේ. ඒවා එන්නේ. වෙල මතක් වෙනවා. ඉතින් වෙල තාම අරන් ඇවිල්ලා ඉන්නේ. පැවිදි වෙලත් වෙල ඔඩක්ුවේ තියාගෙන ඉන්නවා. ඕක දැනගන්නවා. ඒ දැනගත්තේ ආපු සිතවිලි වලට දමණය වෙනවා. කීකරු වෙනවා. ඒක මෙල්ල කරන්නේ ප්‍රතික්ෂේප කරන්නේ පටිගි ඇති කරන්නේ ඒවා විරුද්ධ වෙලා ප්‍රතික්ෂේප කළා එලවන්න හදන්නේ එහෙම කරන්න එයා නැවතෙනවා ඒකට දමණය වෙනවා දමණය වුණාම සිත සෑල්ලු වෙනවා සිත සෑල්ලුනාම හර සිතවිලි එහෙමම නිවිල යනවා සීයෙන් බැලුවම තෝක තමයි වෙන්නේ එහෙනම් සිතවිලි වලට අපි දමණය වෙන්න සිත අපට දමණය වෙනවා තේජෝ ධානයේ වඩන කට්ටිය ඔක්කොම මේක දන්නව කතාව. සිතවිලි වලට අපි කොච්චර දුරට দমনය වෙනවද? එච්චර දුරට සිත අපට দমনය වෙනවා. තේජෝ ධානයේ මාස 3ක් යන්නේ දවස් 10න් 15න් වැඩෙනවා. ඒගොල්ලෝ ඒ සමීකරණය දන්නවා. එහෙනම් නාම රූප දැකලා අපි පටිගියම් බලන්නකෝ මිනිස්සු එනාට පිළිවෙලට එන්න එපා මිනිස්සු. සේනාසනෙට යනකොට මේ මැදගෙන එනවද කියලා ගැටෙනවා. දැන් ඒ කට්ටිට දරුවනේ හඳින්න ඕනේ කකුල් වැහෙන්න. අපි රෙදි ආරම් දුන්නද? මහානවිය දන් දුන්නද? මොකවත් නැහැ. වාඩි වෙලා අපි මිනිසුන්ට උගන්වනවා. මොකවත් දෙන්නේ නැහැ. ඒ මිනිස්සු බලන එක ආඳුර රෙදි දීලා වගේ අඳින්න කියන්නේ. ඉතින් රෙදි ටික දීලා බැන්නත් කමක් නැහැ. ඉතින් මේ මිනිස්සු යනකොට අපට බැන බැන යනවා. ඇයි? රාම රූපෝලින් අපි ගැටෙනවා. ඒවට দমনය වෙනවා. দমনය වෙනවා. රිලව් රෙදි ඇඳගෙන දින්නේ. එළුවෙන් ඉන්නේ. කුරුල්ලෝ එළුවෙන් ඉන්නේ. දැන් අපි වනසත් ඔක්කොම හෙළුවෙන් ඉන්නේ. අපිට ප්‍රශ්නයක් නැහනේ. මේ මනුස්සය තුන් කාලක් වාගෙන ඉන්නේ. ඇයි අපි দমনය වෙන්නේ නැත්තේ? එයාගේ කැමැත්තය විලි හැරගෙන ඉන්න එක. ඒක එයාගේ ප්‍රශ්නයක්. මම මොකටද ඒවයි බිල බලන්න ගියේ? වාඩි වෙනකොට නැකිනකොට ඒව මොකටද මං ඕමනාම් බලන්න ගියේ? මම ඉතින් ආක බලන්න හිටියා ඉවරනේ. මගේ දෝෂෙනේ මං අදා ගන්න ඕනේ. ඇයි අනුන්ගේ දෝෂය අදන්න ගියේ? ඒ අනුන්ගේ අඩුපාඩු ඒ රූප දකින්නකොට, ඒ රූප වලින් ඇති වෙන කෙලෙස් දකින්නකොට ඒවට දමණය වෙනවා මම. දමණය වුණාම ඒ කියන නාම රූප අපට දමණය වෙනවා. ශබ්ද ඇනවා බලන්නකෝ සූත්‍රයේ අරම තියෙන අරුණාංශේ අරම. දන්නේ නැත්නම් දන්නේ නැති විදිහට ඉන්න එපා. උන්වංශේ දන්න පාලියක් නේ ඔක්කොම පටලලා කියන්නේ. බලන්නකෝ අර අර ගාතාව අර විදිහට තියෙන උන්වංශේ හරියට උච්චාරණය කරන්නෙත් නැහැ. උන්වංශේ සමහර අකුරු කියවෙන්නෙත් නැහැ. දන්නේ නැත්නම් දන්න භාෂාවකින් කියන්න එපා කියලා අර ඇහෙනේවට අපි ගැටෙනවා. ඒවා දමණය කරන්න යනවා. ආන්ද්‍රෝ අර සූත්‍රේ වැරදි. ඔබ වහන්සේ කියපේක. ආවල් සූත්‍රේ මෙහෙම තියෙනවා කියලා උන්වංශේව දමණය කරන්න හදනවා. උගන්නන්න හදනවා. උන්වංශේ දන්නේ ඔච්චරයි. උන්වංශේ දන්න ටික කිව්වා මට. මේ වගේ වැරදියට කියන කොටත්, දේශනා කරන කොටත් අනුකම්පාවෙන් ආගෙන ඉන්න, ඉවසගෙන ඉන්න මගේ එකක් වඩා ගන්න මට අවස්ථාවක් නේ. ඒ කියන ඒවට දමණය වෙනවා අපි. ඒක අවංකවම පිළිගන්නවා. ඒ දමණය වීම තුලින් උන්වහන්සේ අපට දමණය වෙනවා. උන්වහන්සේ පස්සේ කාලේ බලනකොට හරියටම අර සූත්‍රයේ මෙහෙම තියෙනවා. එදා එතකොට මම කියපු බණ වැරදිනේ. අර ලොකු හාමුදුරුවෝ වැඩිහිටි හාමුදුරුවෝ සාදුකේ කියාගෙන හිටියන්නේ. ඒතර උන්වහන්සේලා වචනයක්වත් කිව්වේ නැහැ. මොනතරම් ශ්‍රේෂ්ඨද? කවදාරි වැරද්ද දැක්ක දවසක, ඒ සූත්‍රය අඩුපාඩු උන්වහන්සේ කවදාරි දවසක කාගෙන් හරි ආගත්ත දවසක අපි ඉන්න දිසාවට සාදු කියනවා. උන්වහන්සේ අපිට වඩා ශ්‍රේෂ්ඨයි. මේ තරම් පොළොව පෙළන බොරුවක් නේ මම කියලා තියෙන සූත්‍රයේ මේකක් නැහැනේ. මට ඉතනෙක ඔක්කොම කිව්වා. ඒත් උන්වහන්සේලා හොඳට කතා බහ කරලා ආශිර්වාද කරලා පුදුම වැඩේ උන්වහන්සේලා වචනයක්වත් කිව්වේ නැහෙනි. මගේ අඩුපාඩු කොච්චරද? උන්වහන්සේලා කොච්චර ශ්‍රේෂ්ඨද? අපි වෙනුවෙන් ජීවිතේ පුදනවා. මොනාරි කතා කරලා ආශිර්වාදින් කොහොමද මේ දවස්වල අපිට පොඩි උදව්වක් උනේ? ඒ වෙලෙම කරනවා. ඇයි? අපට දමණය වෙලා. දමණය වෙලා. එහෙනම් අපි මේ ලෝකේ දමණය කරන්න කලින් පුරුෂ ධම්ම සාරතී කියන ගුණය ඵලයක්නේ. තථාගතයන් වහන්සේගේ ಗುಣ ඔක්කොම ඵල. එහෙනම් හේතු අපි හොයන්න ඕනේ. මේ ಗುಣ හැදුනේ මොන හේතු නිසාද? ලෝකේ බෝධිසත්වයා දමණය වුණා. ඒ නිසා මුළු ලෝක සත්වයා උන්වහන්සේට දමණය වුණා. ඕම් ඵලය. එහෙනම් හේතුව ඉස්සෙල්ලාම උන්වහන්සේ දමණය වුණා. ඒ නිසා තමයි ලෝකෙම උන්වහන්සේට දමණය වෙලා තියෙන්නේ. උන්වහන්සේ අපට කිව්වද අපේ බ්‍රහ්මචර්යාව රකින්න කියලා? පරාජිකාතර ආරක්ෂා කරන්න කියලා උන්වහන්සේ අපිට බල කළාද? තරවටු කළාද? ගානවා ගස් බඳිනවා එහෙම කියලා කිව්වද? නෑ. සරකලේ නෑ. උන්වහන්සේ විනයක් දේශනා කළා කැමැති කෙනෙක් රකින්න. අකමැති කෙනෙක් ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නයක් නෑ. අනිවාර්ය කරලා නෑ. මස් මාංශ කැමැති කෙනෙක් වළඳන්න. අකමැති නම් වළඳන්න නැතුව ඉන්න. ස්වාමිනේ දසසිල් රකින්න බෑ. කමන්නෑ අටසිල් රකින්න. ස්වාමිනේ අටසිල් රකින්නත් බෑ. එනම් පන්සිල් රකින්න. පන්සිලුත් බෑ. එකක් රකින්න. ස්වාමීන් වහන්සේ එකක්වත් රකින්න බෑ. කමන්නෑ සිවුරු අරින්න එපා. සිවුර දාගෙන ඕම ඉන්න කැමති විදියට. ස්වාමීන් එහෙම ඉන්නත් බෑ. කමන්නෑ ඇවිද ඇවිද අරින්න. සිවුරේ ඉන්න. ඇයි? බුදුහාමුදුරේ ඒ විදියට දමණය වෙනවා. නමුත් අද එහෙම ලීල් කරලා කවුද එක පරාජිකාවක් කඩන්නේ? කවුද එක සීලයක් නොසලකාරින්නේ? හැම එකක්ම රකින්නවා. ඇයි උන්වහන්සේ අපට නියෝග කළේ නැහැ? මහා කරුණාවෙන් දේශනා කළේ. උන්වහන්සේ අපට තරවටු කළේ නැහැ. අපට දොස් කිව්වේ නැහැ. නීතියක් වශයෙන් පනවලා නැහැ. අනුකම්පාවෙන් දේශනා කළේ. මේම ජීවත් වුණා, මේම රැක්කොත් මේ විදිහට වෙනවා. මේම රැක්කේ නැත්තම් පරාභව සූත්‍රයට අනුව මේ විදිහට විනාශ වෙලා යනවා. එහෙනම් මේක කරන්න මේ විදිහට වෙනවා. කැමැතිනම් කරන්න, අකමැතිනම් ප්‍රශ්නයක් නැහැ. ඒ මහා කරුණාව නිසා උන්වහන්සේ අපට දමණය වෙනවා. විනය තුලින් තුනාසේ දමණය වෙන. ඇයි? නීතිය පනවන්නේ අපට. අනිවාර්ය කරලා නැහැ. එහෙම වැරදුනත් නැවත ඒක දේශනා කරලා ඒක පිරිසිදු වෙන්න පුළුවන්. ඊතරම් කරුණාවන්තයි. ඒ ගුණය නිසාම අපි හැමෝම උන්වහන්සේට දමණය වෙලා 227 මා රස්සා කරනවා. ජීවිතේ පුදන්න කැමති, සිල් කඩන්න කැමති නැහැ. උලේ ඉන්න කැමති, පරාජිකා වෙන්න කැමති නැහැ. ඇයි? ඒ තථාගතයන් වහන්සේගේ මහා කරුණාව. ඒ විනය දේශනා කරලා උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙනදී ඒ දමණයක් උන්වහන්සේගේ. අනිවාර්යයෙන්ම ඒක කරන්න ඕනේ. එහෙම කියලා නැහැ. කැමැතිනම් කරන්න, අකමැතිනම් ප්‍රශ්නයක් නැහැ. ඒ නිසාම ලෝකයාද දමණය වෙලා උන්නාන්තේට. සතර ඉරියව්වෙන් අපි ජීවත් වෙන හැම මොහොතක් ගානේ දමණය වෙන්න දක්ෂ වෙන්න ඕනේ. අපේ සිතුවිලි වලට දමණය වෙන්න ඕනේ. සිතුවිලි එතකොට දමණය වෙනවා. සිතුවිල්ලක් දමණය කරලා බලන්න කොච්චර වේගෙන් විසිරෙනවද කියලා. මොනතරම් කම්පා වෙනවද, පීඩනෙටපත් වෙනවද? අපිට ඕන දේ කරනකොට ඇතිවෙන පීඩනයත්, කෙනෙක් කියන දේ කරනකොට ඇතිවෙන සාහනියත් බලන්න ඇයි අපිට හිතන්න මොකවත් නැහැ. උන්වහන්සේ කියනවා මෙහෙම කරන්න. අපි ඒක කරලා නිකායිනෝ. කිසිම පීඩනයක් නැ විවේකයි. එහෙනම් දමණය වෙන්න වෙන්න අපි විවේකීටපත් වෙනවා. දමණය කරන්න කරන්න පීඩනයයි. උදේ පාන්දර 6ට ඇරෙන්න ඕනේ. පින්දපාත යන්න ඕනේ. 8 වෙනකොට වළඳලා ඉවර වෙන්න ඕනේ. 8යි කාලට දේශනාව. දවල්ට 11ට දහන්නේ. 3 වෙනකොට හැමෝම කමටන් දේශනාවට එන්න ඕනේ. විනය ගණන ගන්න පාට එන්න ඕනේ. ආයත බුද්ධ වන්දනාව. 8ට සාකච්ඡාව. 9ට භාවනාව කියලා කාලසටහනක් අදලා පාලනය කරනවා. දැන් කට්ටියට ඔක්කොම ඉතින් උල තිබ්බා වාගේනේ. ඇයි මේක කිසිම වෙලාවක් නැහැ, කලාවක් නැහැ, හරි පීඩනයි. එහෙම කරාම දැන් මොකද වෙලා තියෙන්නේ? ශ්‍රාවකයෝ ගුරුවරයා පාලනය කරනවා. ශ්‍රාවකයෝ ගුරුවරයා පාලනය කරන මේ දමනියත් කරනවා. දමණය කරන්න කරන්න ඒ කට්ටිය උදේ පාන්දර 2 වෙනකොට පන්ලා යනවා. පාන්දර 2ට 3ට කරවලේ හත ගගා යන්නේ පාර දිගේ. ඇයි? දමණය කරන ක්‍රමවේදෙට පීඩනේ වැඩි. හැබැයි ගුරුවරයා ඒ කට්ටියට දමණය වෙනවා. ඇයි ආස්මතුන්? ආ විවේකයෙන් ඉන්න. නිඳ ගියාද? ප්‍රශ්නයක් නැහැ. ඉන්නකෝ දාන ටිකක් අරන් ගිල දෙනවා. කල්පනා කරන මාර වැඩේ මම හොඳට ගොරෝගුරු නිදි හත වෙනකන් ගුරුවරයා පිණ්ඩපාතේ කළා. ඒට උදේ පා වෙනකොට පිණ්ඩපාතේ යනවා. ගිහිල්ලා එළිය වැටෙනකන් පාරයින වාඩි වෙලා ඉඳලා එළිය වැටෙන පිණ්ඩපාතේ කළා ගුරුවරයාටත් ගේනවා. මේ කර්මය මට ගෙවන්න බෑ. මේ තරම් ශ්‍රේෂ්ඨ ගුරුවරෙක් ආයි මේ දුක දෙන්න. බලන්නකෝ යා දමණය වෙච්ච ඇටි. අඩුපාඩු හැම දෙයක්ම දේශනාතුලින් අනුශාසනාතුලින් පෙන්නනවා. විවේචනය කරන්නේ ගෝලයක වල අඩුවක් කිව්වම මේ කනිත් ඇයිද කියන්නේ. එයාව අපාස කරන්න, එයාගේ ආත්මගරුත්වය නැති කරන්න. මොනාරි දුර්වල තැනක් තිබ්බාම ප්‍රසිද්ධිය කියකින් වීලු කර කර එයාව නිඳාවටපත් කරන්න. ඒකට අවවාද කළා මේක මේ විතර වඩන්න, මේක මෙහෙම කරන්න, ඒක එච්චරයි. වැරදක් වුණා ඒක තරවටු කළා, ඒක එච්චරයි. එතනින් පස්සේ නැවත කතා කරන්නේ නැහැ. එයාව අලුත් කෙනෙක් විදිහට දකින්නේ. ඒක ඉවරයි. මේ ගුරුවරයා දාලා යයිද? යන්න බෑ. ගියත් ඒ කක්කියගේ හදවත කකියනවා. අනේ මේ වගේ ගුරුවරයෙක් දාලා ගිලා ලෝකේ කොතනද ඉන්නේ? එහෙම එකක් කරලා මට මාර්ගය වැඩෙයිද? මේ වගේ ගුරුවරයෙක් පිටිපෑවට පස්සේ මට ගුරුවරු ලැබෙයිද? මේ වගේ කමටන් ලැබෙයිද? මේ වගේ ධර්මය ප්‍රතික්ෂේප කරලා ගිලා මට බණපදයක් සාදරේ මේ සංසාර හාන්න ලැබෙයිද? බෑ, මේක කරන්නේ. හැබැයි එදා දමණය කළා. පාන්දර 2ට ටීම් එකක් යනවා, 3ට ටීම් එකක් යනවා, පාට ටීම් එකක් කරලා පින්ඩපාතේ කරගෙන එහෙම මතුරුදාම් වෙනවා. ඇයි? දමණය කළා. ගුරුවරයා දමණය වුණා. ඒ නිසා ඒ සියලුම දෙනා උන්නාන්තර දමණය වෙලා ජීවිතේ ගියත් උන්නාන්සලා යන්නේ නැහැ. එළවුවත් යන්නේ නැහැ. ස්වාමිනී අනුකම්පා කරන සේක්ව නැවත මම මේක කරන්නේ. හැබැයි යන්න විතරක් යන්න එපා. ඇයි? යවා ගන්න බෑ. එහෙනම් දමණය වෙන්න ඉගෙන ගන්න ඕනේ. ලෝකයා අපට දමණය වෙන්න නම් ප්‍රශංසා ලැබෙන්න අපි මොනවද කරන්න ඕනේ? අටලෝ දාමට අනුව අපි ප්‍රශංසා කරන්න ඕනේ. එතකොට අපට ප්‍රශංසා ලැබෙන්නේ. නින්දාව කරොත් හේතුවට අනුව නින්දාව ලැබෙනවා, දෙන ලැබෙන්නේ. එහෙනම් මෙතනත් හේතුඵල දාමක් තියෙන්නේ. හැම කෙනාටම දමණය වෙන්න ඕනේ. වැඩිහිටි ස්වාමීන් වහන්සේලාට දමණය වෙන්න ඕනේ. බාල ස්වාමීන් වහන්සේලාට දමණය වෙන්න ඕනේ. සේනාසනේ වත්පිළිවෙත් වලට දමණය වෙන්න ඕනේ. ආගන්තුක සත්කාර වලට දමණය වෙන්න ඕනේ. වැඩිහිටි ස්වාමීන් වහන්සේලාට කරන උපස්ථාන ඒ වත් වලට දමණය වෙන්න ඕනේ. කවුරු හරි මොන හරි වැඩක් පැවරුවාම, මොන හරි අවවාදයක් දුන්නාම ඒක දෝත් මුදිනින් පිළි අරගෙන ඒකට දමණය වෙන්න ඕනේ. දැන් මේවා මොකද්ද? කම්මන්තේ, සම්මා කම්මන්තේ තුලින් දමණය පුරුදු කරනවා. දමණය පුරුදු කරනවා. පේන හැම දෙය තුලින් මෙයා දමණය වෙන බලන්නක ගිලම්පස වන්න කවුරු හරි වැළඳුවානේ ප්‍රශ්නද? සන්තෝෂයෙන් වැළඳුවා. ඕදන එක මං කරන ප්‍රශ්නයක් නැහැ. වැළඳුවානේ හරි සන්තෝසයි. කවුරු හරි වළඳලා තියෙනවා සන්තෝසයි. ඒක හොදලා තියෙන දමණය වෙනවා. කවුදන වැළඳුවාන හොදලා තියන්න එපා. ඒතර මේක වැඩ කරගෙන ඉන්නවද? මම වේචර් කෙනෙක්ද මේ වාස් කරන්න? එහෙම හිතන්නේ නැහැ. දමණය වෙනවා. එයාගේ දුර්වලකම් දරා ගන්නවා. එයාගේ අඩුපාඩුකම් ඉවස ගන්නවා. දැන් දිට්ටියෙන් එයා දමණය වෙනවා. කතා කරනකොට නිතරම ගරු කරලා කතා කරන පින්වත් ස්වාමීන් වහන්සේ කෝපේ ගන්නද? ගත්තට කමක් නැහැ. ස්වාමිනි තැන් ටිකක් පූජා කරන්න තැන් දෙන්නත් අවශ්‍යය ගන්නවා. ඇයි වචන වලින් එයා දමණය වෙනවා. දෙතිස් කතා වලින් වැළකෙනවා. නිවැරදි දේ කතා කරනවා, සීමාවට කතා කරනවා, අවශ්‍ය දේ විතරක් කතා කරනවා. මොනාරි හාන්න තිබුණාම අවසරයක් ගන්නවා. අවසරයක් අරගෙන කතා කරන්නේ. මොනාරි ප්‍රශ්නයක් ඇහුවාම අවසරයි ස්වාමීන් වහන්සේ කියලා තමයි උත්තරේ දෙන්නේ. ඇයි උත්තරේ දෙන්නත් අවසරය ගන්නවා. දැන් මොකද වෙන්නේ? සම්මා වාචාව දමණය වෙලා, දිට්ඨිය දමණය වෙලා, කම්මන්තය දමණය වෙලා, වාචාව දමණය වෙලා, හැයෙන හැම වචනයක් තුලින්ම දමණය වෙනවා. උන්වහන්සේ මගේ ආපතට කියන්නේ ඒකට දමණය වෙනවා. මේ අවවාදය රත්තරන් වාගේ, පෞමක මාලයක් දැම්මා වාගේ, පෞමක මුද්දක් දැම්මා වාගේ නියම අවවාදේ. මම මේක පිළිපදිනවා, මේක ආරක්ෂා කරනවා, මණිකක් වාගේ මම මේක රැක ගන්නවා. මේ අවවාදේ ඒ විදිහට අවවාද වලට දමණය වෙනවා, තරවටු වලට දමණය වෙනවා, දඬුවම් වලට දමණය වෙනවා, දොස් වලට දමණය වෙනවා, තරවටු වලට දමණය වෙනවා. සම්මා සෝතේ තුලින් දමණය වෙලා හැම සිතවිල්ලටම දමණය වෙනවා. සීයෙන් බලාගෙන ඒ සිතවිල්ලට බනින්නේ, තරවටු කරන්න, අපහාස කරන්න, බලන්නක ආයි ආයි අර පරණ දේවල්ම නෙන්නේ කියලා එහෙම හිලා දකින්නේ. මගේ අඩුපාඩු, මගේ දුර්වලකම්, මේ කය මගේ, කපල විසි කරන්න බෑ, ගිනි තියන්න බෑ. සිත මගේ, මගේ අඩුපාඩු කයේ චරිතේ තියෙනවා වගේ සිතේ අඩුපාඩු සිතිවිලි වල තියෙනවා. මොනවා කරන්නද? ඒවට දමණය වෙනවා. දමණය වුණාම අපි අඩුපාඩු අපි පිළිගත්තාම, පච්චාත්තාප වුණාම ඒ සිත අපට දමණය වෙනවා. සම්මා සතිය බලන්න, පුරුෂ ධම්ම සාරති ගුණය කොහොමද වැඩුනේ කියලා අපි පොඩි කාලේ තේරුම් ගත්තේ ඒවා. දැන් ආයස්මත්ගේ වයසත් එක්ක බලනකොට ඇත්තටම මේවා ඔබ වහන්සේ අපට උගන්වන්න ඕනේ. අපි මේ ලෝකයේ ගොඩාක් තැන්වලදී අපේ මාන්නය නිසා, උඩඟුකම නිසා, ආංකාර නිසා අපි ලෝකය දමණය කරන්න යනවා. අපි ලෝකයේ දමණය වෙන්න ඕනේ. එතකොට තමයි ලෝකය අපට දමණය වෙන්නේ. සහෝදර සංඝයාට ආදරෙන් කතා කරාම, කරුණාවෙන් කතා කළාම, ඒ ආයත අපෝපස්ථාන කළාම තමයි ඒ ආයත අපිට කරුණාවෙන් කතා කරන්නේ, විනයෙන් කතා කරන්නේ, ලස්සන වචන වලින් අපිට සංග්‍රහ කරන්නේ. අසනීපෙල් ලෙඩක් දුකක් ඇදුනාම, අපිට මොනාරි අපහසුතාවයක් ඇති වුනාම ඒ සියලුම සංඝයා අපට උපස්ථාන කරනවා, උදව් කරනවා. ඇයි? අපි ඒවා තමයි දීලා තියෙන්නේ. අපි ලෝකයේ දමණය වෙන්න වෙන්න ලෝකයේ හැමෝම අපි වෙනුවෙන් ජීවිතේ පුදන්න දමණය වෙනවා. තථාගතයන් වහන්සේ ඒක තමයි කළේ. ඒක තමයි සමීකරණය. පුරුෂ ධම්ම සාර්ථී ගුණේ සාරාංශය. බුදු ගුණ වඩන ආයස්මතුන් කෙනෙක් වශයෙන් ඔබ වහන්සේ මේ පුරුෂ ධම්ම සාර්ථී ගුණය මේ විදිහට වඩන්න, පුරුදු කරන්න. පොඩි කාලේ අපට තේරිච්ච එකක්, මේක සරල එකක්. මම අනන්ත වඩලා බලලා තිනවා. අනන්ත ඒ අත්දැකීම් අපට තිනවා. ඕනම ප්‍රශ්නයක් ආන්නේ ගුණේ පිළිබඳව. ඒක හොඳට දන්න එකක්. මේ ලෝකේ කිසිම දෙයක් අපට දමණය කරන්න බෑ. එහෙම එකක් දමණය වෙන්නේ නෑ. ඉර දමණය කරන්න පුළුවන්ද? එයා භ්‍රමණය වෙනවාමයි. බස්නාහිරට යනවාමයි. පෘථුවිය භ්‍රමණය වෙන දමණය කරන්න පුළුවන්ද? බෑ. වයසට යන එක දමණය කරන්න පුළුවන්ද? බෑ. ලෙඩ වෙන එක දමණය කරන්න බෑ. මැරෙන එක දමණය කරන්න පුළුවන්ද? බෑ. මේ ලෝකේ කිසිම දෙයක් දමණය වෙන්නේ නෑ. දමණය වෙන්න නම් අපි දමණය වෙන්න ඕනේ. අපට ඕන විදිහට පාර හදාගෙන යන්න, ඇදිලා තියෙන පාරට ඇදගෙයිලා ගමන් කරනවා. වංගුව ඇරිලා යනවා. පටු පාරේදී නැමිලා යනවා. ඇයි? තියෙන පාරෙන් යන්න අපි පුරුදු වෙනවා මිසක් අපට ඕන විදිහට පාරක් හදන්නේ නැහැ. සිත දමණය කරන කට්ටිය ඕක දැනගන්න ඕනේ. සිතේ ක්‍රියාවලියට ඇදගැවුනම තමයි සිත දමණය වෙන්නේ. අපට ඕන විදිහට සිත ඇදගස්සන්න බෑ. ඇයි? කල්ප කෝටි ප්‍රකෝටි ගානක් එකතු කරපු තොරතුරු වලට අනුව තමයි සිත දැන් ක්‍රියාත්මක වෙන්නේ. මේකේ හිටුපයට හදන්නේ කොහමද? එහෙනම් සිතට දමණය වුණාම ඒ දමණය වෙන ඒ සිත අර සිතවිලි වලින් දමණය කරගන්නවා. සිත අවබෝධ වෙන්න අවබෝධ වෙන්නලු නිවෙන්නේ. සිත සෑල් වෙන්න සෑල් වෙන්නලු නිදාස් වෙන්නේ. මේක තමයි සමීකරණ. සිත නිවන කට්ටිය, සම්මා සතිය වඩන කට්ටිය ඔක්කොම මේක දන්නවා. එහෙනම් අපි මේ කියන සියලෝම දේවල් වලට ආයතන ආයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගේ වඩන්නේ. ඒකායන මාර්ගේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තොර ලෝකේ නිවන් මාර්ගයක් නැහැ. ඒ හැම තැනම ආර්ය අෂ්ටාංගික මාර්ගේ තියෙන්නේ. එහෙනම් අපි අපේ ජීවිතයේ මේ තපස් ජීවිතය ගත කරනකොට මේ රස්සිතය තුළ හැමදේම අසකන දිවනාසය සමසිත කියන ආයතන හය තුළින් ගෝචර වන සියලෝම සංස්කාර ධර්මයන් ගනුදෙනු ඔක්කොම අපි දමණය වෙනවා මේ කීවා විදියට. කමඨාන පස්සේ මේක පුරුදු කරනවා. එහෙම දමණය වෙන්න ඒවා අපට දමණය වෙනවා. අපි කාටද දමණය වෙන්නේ? උන්වහන්සේලා අපට දමණය වෙනවා. ඒ දමණය වෙන්නේ බලාත්කාරකම් වල නෙමෙයි, අදවතින් දමණය වෙන්නේ. අපිට යමක් වුණාම උන්වහන්සේලාට දරා ගන්න බෑ. ඒ ආයස්මතුන්ට උදව් කරන්න ඕනේ. උණු වතුර තියලා උණු පැන් තියලා උන්වහන්සේ පැම්පාසු කරවන්න ඕනේ. බේත් වැළඳුවද දන්නේ ටිකක් බලලා උන්වහන්සේට බේත් ටික පොවන්නයි දමණය වෙලා. අපි මොනවද කළේ? තරවටු කළාද? තර්ජනය කළා නෑ. අපි උන්වහන්සේලාට දමණය වුණා. ඒ හේතුව නිසා ඵලයක් ඇදිලා තිනවා. සියලුම දෙන අපට දමණය වෙලා. ඒ ಗುಣධර්ම වලින් තමයි ඒක වෙන්නේ. මේක පළවෙනි අධියර. පුරුෂ ධම්ම සාරතී කියන ගුණේ මට්ටම් හතරක් තියෙනවා. අධියර හතරක් තියෙනවා. මේක පළවෙනි අධියර. මේක වඩන්න. දෙවෙනි අධියර මීට වඩා ගැඹුරුයි. ඒකත් කියලා දෙන්න වඩන්න. පුරුෂ ධම්ම සාරතී ගුණය මට වඩා මගේ ශ්‍රාවකයා ළඟ තියෙනවා කියනකොට මම සාදු කියන මට හරි සතුටයි. ඇයි? මගේ ගෝලයා මට වඩා ශ්‍රේෂ්ඨයි. මගේ ගෝලයා මට වඩා ගුණවන්තයි. මට වඩා ප්‍රඥාවන්තයි. ඒක තමයි ගුරුවරයාට ලැබෙන ගෞරවය. ගුරුවරයා ඊට වඩා මොනවද ගුරුවරයා බලාපොරොත්තු වෙන සතුට? ඒක තමයි ගුරුවරයාගේ එකම සතුට. ශ්‍රාවකයා තමන්ට වඩා ශ්‍රේෂ්ඨ වෙන්න ඕනේ. ශ්‍රාවකයා තමන්ට වඩා ගුණයාපත් වෙන්න ඕනේ. ගුරුවරයාගෙන් වැඳුම් ගන්න තරම් ගෝලයා ශ්‍රේෂ්ඨ වෙන්න ඕනේ. ඒක තමයි ගුරු ගෞරවය. ගෝලයා ගුරුවරයාට දෙන ගුරු පඳුර ගුරුවරයාගෙන් වැඳුම් ලබන එක. වෙන මොනාරි ගැටලු තියෙනවද?